sindiha balan den wat kiyanna mage rattaran oba mage da ma obeda api apeda kiyala den wat kiyanna mage rattaran අපේද කියලා දැන්වත් කියන්න